නමෝ තස්ස භගවතු හරතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලෝභය අලෝභයේ දෙස පත් කරන්නේ කෙසේද කියන කාරණාව. ලෝභය අලෝභයක් කොටපත්කොට අලෝභයක් කියන ධර්මතාවය ගුණයක් ලෙස වඩන්නේ කියන කාරණාව පිළිබඳව වර්තමානයේ සංඝයාටත් ගිහියටත් විශාල ප්‍රශ්න ගැටළු රාශියක් තියෙනවා. මේකට සරල හේතු කීපයක් තියෙනවා. ඒකේ ප්‍රධාන හේතුව තමයි මේ ලෝභය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව අවබෝධය නැතිකම. මේ සතරමා භූත තුළ මේ නාම රූප තුළ ලෝභය අඳුනාගත්තේ නැතිකම. අපේ ජීවිතයේ අපේ ඇසිරීම වල මේ ලෝභය කියන එක ක්‍රියාවක් වශයෙන් ඇසිරීමක් වශයෙන් පවතිනවා කියන එක අපි නොදන්නකම. ඒ නිසා තමයි අදත් ලෝභය තුළ අපි පවතින්නේ. ලෝභය අපේ චරිතය නැවත ඉපදීමකට පත් කරන්නේ. මේ සාකච්ඡාව විශේෂයෙන් අපි සිදු කරන්නේ අපේ ජීවිතයේ සංගවිච්ඡ ලෝභය නඳුනා ගන්න, අපේ දෛනික ජීවිතවල අපේ අඩුපාඩුවල ඇසිරීමවල පවතින ලෝභය අඳුනාගෙන නිරෝධ කරගන්න ඒ පාසුව සඳහා. මේ ලෝභය අටගන්න ක්‍රම ගණනාවක් තිබුණත් අපි අද විශේෂයෙන් සාකච්ඡා කරන්නේ මසුරුකම නිසා අටගන්නා වූ ලෝභය. මසුරුකම කිව්වාම සංගයාට හිතෙනවා ඇති, අනේ අපි ඉතින් හැමදේම අත්හැරලා තුන් සිවුරයි පාත්‍රයයි එක්කන ඉන්නේ, අපිට මොන මසුරුකමක්ද? මසුරුකම තියෙන ගිය අයට එකතු කරනවා, පෝසත් වෙනවා, සම්පත් එක්ක ඒගොල්ලෝ යුද්ධයක් අල්ලනවා. එහෙනම් සංගයාට තපස්සරුන්ට මසුරුකමක් නැහැ කියලා අපි හිතාගෙන ඉන්නවා ඇති. එහෙනම් ඇයි දන්නේ ලෝභය නැති කට්ටිය රාත්තුන් නැත්තේ? යම් කිසි කෙනෙක් ලෝභය නිරෝධ කරයිද මහණෙනි, එයා අනාගාමි වෙනවට තථාගතවන මම අප වෙනවයි කියලා භාග්‍යවතුන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවා. එහෙනම් ඒ සූත්‍රයටනම් අපි හැමෝම අනාගාමිනේ. තාම නාම රූප අඳුරන්නේ නැහැ, හේතුඵල අඳුරන්නේ නැහැ. තාම පුතේජන ස්වාමීන් වහන්සේලාගේ සංඛ්‍යාව ගණන් කරන්න බැරි තරම්. හැබැයි මසුරුකමත් නැහැ, අනාගාමි වෙලත් නැහැ. එහෙනම් අපි කියන මසුරුකම අපි තාම හඳුනන්නේ නැහැ කියන එකයි එකෙන් පැහැදිලි වෙන්නේ. ඒ කියන මතුරුකම අපේ ජීවිතේ අපේ චරිතයේ පවතින බවයි ස්ථිර වෙන්නේ. එහෙනම් මොකද්ද මේ මතුරුකම කියලා දැක්කාම අපි ඇස්වලින් දකින රූපවල, ඒ ගනුදෙනු කරන රූපවල අනන්ත අප්‍රමාණ ඡන්දයක් අපට පාළ වෙන්නේ නැද්ද? අනේ මේ කෝපයේ ලක්ෂණයි, මේ තවිකේ ලක්ෂණයි, ආවල් ස්වාමීන් වහන්සේගේ කුඩේ ලක්ෂණයි, ඒකේ මිට ලක්ෂණයි. ඒ කියන්නේ ඒ අදහස තුල, ඒ දර්ශනීය තුල අපිට ඒ පිළිබඳ වමනාවක් ඇති වුණානේ. ඒ භාණ්ඩය පිළිබඳ, ඒ උපකරණය පිළිබඳ අවශ්‍යතාවයක් ඇති වුණානේ. මේකට තමයි මසුරුකම කියලා කියන්නේ. අපේ දිට්ඨිය තුල මසුරුකම පවතිනවා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා මොනාරි බණක් ඇහුවම අනේ මේ බණ ලස්සනයි, මේ බණ අපට කියන්න හොඳයි, ලබන සතියේ බණක් දිනා මට ඉස්කෝලේක කියන්න, ඒ නිසා මේ කාරණාව එදාට එතන කියන්න හොඳයි කියලා ඒක කටසටන් ගා ගන්න, ඒක මතකේ තියා ගන්නවා. මොකටද ඒ ධර්මයේ මතක තියාගත්තේ? නිවෙන්නද නැහැ, අඩුපාඩු හදන්නද නැහැ, මාර්ගඵල අවබෝධ කරගන්නද නැහැ, තමන්ට බාර දීපු ඒ බණ අවස්ථාව සම්පූර්ණ කරගන්න. ඒ හැයට යම්කිසි යුතුකමක් වශයෙන් මේක කියලා දාන්න. දැන් බණ වලට මසුරුකමක් තියෙනවනේ. ඒ හැසෙන ධර්මයට අපි මසුරුකම් කරන්න දැන් ලෝභය නෙමෙයිද මේ වැඩෙන්නේ? ඇසීම තුලින් අපි නිවෙන්නේ නැහැ. ඇසීම තුලින් අපි එකතු කරනවා අර මිනිස්සු, සල්ලි එකතු කරනවා, අපි කරුණු එකතු කරනවා. අද අපේ ජීවිතය තුළ අනන්ත තපස්වරු මේ වගේ තත්වයකට පත් වෙලා, විඩාවට පත් වෙලා ඉන්නවා රාත් වෙන්න බැරුව. එහෙනම් අපි තපස්වර වශයෙන් පුරුදු කරනකොට අපට අවුච්ච සියුම් තැන් අපි අනිත් අයත් එක්ක බෙදා ගන්නට ඕනේ. අපට මතකයි අපි උදකලාවේ භාවනා කරනකොට තුන් සිවුරක් නැහැ, තුන් සිවුරක් තිබුණයි කිව්වොත් ඒක බොරුවක්. අඳනේ අය අඳගෙන ඉන්න සිවුරයි දෙකයි තියෙන්නේ. දෙපට සිවුරක් වෙන එකක් නැහැ, තියෙන්නේ එක දෙපට සිවුරයි, එක හඳනෙයි. බඩගින්නට ඉල්ලා ගන්න පොඩි වළං කෑල්ලක් තියෙනවා. එච්චරයි අපේ සම්පත්. ඒත් අපට මසුරුකම තිබුණා. මොනවද මසුරුකම කියලා අහුවාම ගොඩාක් ගෝලෙ ඉන්න තැන්වල ඉන්න කැමති නැහැ. ගොඩාක් තපස්සරු ඉන්න ප්‍රදේශවල ගැවසෙන්න කැමති නැහැ. උදකලාව ඉන්නකොට කල්පනා කළා මොකද ප්‍රශ්නය? එහෙනම් උදකලාවට මං ගොඩාක් මසුරුයි. විවේකයට මට මසුරුකමක් තියෙනවා. ඒ විවේකේ මං එකතු කරනවා. ඒක වියදම් වෙනවා නම්, ඒක නැති වෙනවා නම් මම එතනින් පලා යනවා. ඕම් ප්‍රශ්නය. අපි මේ සිවුන්තන කවදාවත් දැනගෙන හිටියේ නැහනේ. එකතු කරනවා නම් තමයි මසුරුකම. ධනධාන්‍ය සම්පත් වැඩි වෙනවා නම් තමයි මසුරුකම. මිල මුදල් රත්තරන් එකතු වෙනවා නම්, වත්කම් වැඩි වෙනවා නම් තමයි මසුරුකම. මේ විවේකීටත් මසුරුකමක් තිබිලානේ. එදා ඒ තපස් ජීවිතය තුළ විවේකයට බාධා වෙනවා නම්, බාධා වෙනවා කියන්නේ විවේකේ වියදම් වෙනවා කියන එක. විවේක ගන්න බෑ, උදකලාව ඉන්න බෑ, ඒ කියන්නේ ඒක අහිමි වෙනවා කියන එක. එතකොට අපි කම්පා වෙනවා, තරහා යනවා. අපි උදකලාවේ ස්ථානයක් හොයාගෙන පිටත් වෙනවා. උදකලාවට යම් මසුරුයි, විවේකයට මසුරුයි. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ ওই ප්‍රශ්න තියෙනවා නේද? අවිවේකයේ තුල අපි මොකද්ද මේ හොයන්නේ? විවේකය. එහෙනම් විවේකයට අපි මසුරුයි. ඒ මසුරුකම තමයි මේ එකතු කරන්න යන්න හදන්නේ. ඒක තියෙන තැනින් ගිහිල්ලා ගන්න හදන්නේ. බලන්න අපේ ජීවිතේ, අපේ අනාගාමි ඵලය මොනතරම් පරිහානියටපත් වෙලාද? ලෝභය අලෝභය කරගෙන යම්කිසි කෙනෙකුට අනාගාමි වෙන්න පුළුවන් නම් එයා මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද මේ සම්බුද්ධ ශාසනය තුල? අද අපේ ජීවිතය තුළ මේ අඩුපාඩු තියෙනව නේද? අනන්ත අප්‍රමාණ. මෙතනට වඩා හතන හොඳයි. අතන පාසුයි. පාසුවට අපි මසුරුයි. ඒ නිසා කාටවත් දෙන්න යන්න දෙන්නේ නැහැ. එතනට ඉන්න දෙන්නේ නැහැ. එතන ටක් ගාලා අල්ල ගන්නවා. සමහර උපාසකයන් ඉන්නවා සිල් ශාලාවට ගිය ගමන් දුවගෙන ගිහිල්ලා මේක මගේ කියලා අර කෝච්චිවල සීට් අල්ලනවා වාගේ. මිනිස්සු නැති බස් එක නැවතුවාම පෙරලගෙන ගිහිල්ලා සීට් අල්ලනවා වාගේ. ටක් ගාලා ගිහිල්ලා පත්කඩයක් දාගන්න මෙතන මගේ. සමහර කට්ටිය නම් අවුරුදු 15ක් එකම කණුවේ හේතු වෙලා සිල් අරගෙන ඒ කණුව එයාගේ රූපේ එහෙමම ඇඹිලා ඒක එහෙමම තැම්පත් වෙලා පාට කළාම එයාව පේනවා. ඡායාව අර රූපය ඒ කණුවේ තැම්පත් වෙලා ඒ තරම් සිල් අරගෙන වෙන කවුරරි කෙනෙක් ඇවිල්ලා එතන වාඩි වුණොත් එයා වෙන තැනක වාඩි වෙන්නේ නැකිනම් මේක මගේ තැන. එයාට හොප්පුවක් දිනවලු එතනට ලියලා. බලන්න එයා මොනතරම් මසුරුද කියලා ඒ ස්ථානෙට. ඒ කණුවට හේතු වෙලා සිල් ගන්න ඒ සුවේට මොනතරම් මසුරුද එයා? ඒ විදිහට ජීවත් වෙන්නේ ඒ ජීවිතෙට මොනතරම් මසුරුද? දැන් එයා පෝසත් වෙලා නැහැ, ඉඩම් අරන් නැහැ, ධනදාන එකතු කරලා නැහැ. නමුත් මසුරුකම ගිල්ලත් නැහනේ. සමහර සහෝදර සංඝයාට තියෙනවා විශේෂ මසුරුකමක්. මොකද්ද? සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාගේ ඇසුර පිළිබඳව යාට මසුරුකමක් තියෙනවා. කවුරු හරි සිල්වත් කියලා කිව්වම එතනට ගිහිල්ලා කතා බහ කරලා ඉතවත් කරලා ඒක නඩත්තු කරනවා. ගුණයාපත්කම් තියෙන ස්වාමීන් වහන්සේලාට යා මසුරුයි. මසුරුකම නැත්තේ කාටද? අසත්පුරුෂ ස්වාමීන් වහන්සේලාට. ගුණ නැති කට්ටියට, සිල් නැති කට්ටියට එයා කිසිම මසුරක් නැහැ. ඒ කට්ටිය දන් දෙනවා, පූජා කරනවා, අත්තරිනවා. හැබැයි සිල් තියෙනවා නම්, ගුණ තියෙනවා නම්, යම්කිසි පිළිවෙලට ඉන්නවා නම් හරි මසුරුයි. ඒ කට්ටිය යනවා නම් උන්වහන්සේට දරා ගන්න බැස්සල කඳුළු. එහෙම තිබුණ අපිත් එක රස්සෙතේක වාසය කළ පිටත් වෙනකොට ඒ නායක හඳුරන්ට සෑහඬ වස්. නමුත් උන්වහන්සේ හඬනවා. මොකද කිව්වම ඔබ වහන්සේලා වඩින්න එපා, සිල්වත් ස්වාමීන් වහන්සේලා වඩිනකොට අපිට පාඩුයි. ඒ මසුරුකම කඩන්න ඕන නිසා, ඒ ලෝභකම කඩන්න ඕන නිසා, ඒ බැඳීම කඩන්න ඕන නිසා, ඒ මානාය කාන්දරන්ට ඒ අවබෝධය ලැබෙන්න ඕන නිසාම ඉන්න අවශ්‍යතාවය තිබුණාන්, ඉන්න කැමැත්තක් තිබුණාන් ඇස් ඉදිරියේම යන්න සිද්ධ වුණා. ඒ උත්තමයාට ඒ කාරණාව පාදල දෙන්න. මේ දුර්වලකම් අපට තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා දානේ වළඳන්නේ නැහැ. අසවල් ස්වාමීන් වහන්සේ ආවේ නැහැ. බලන්න යා ඒ මිතුරුකමට මොනතරම් මසුරුද කියලා. දානේට මසුරුකමක් නැහැ. පරිප්පුයි බතුයි වළඳන්න පුළුවන්. හැබැයි අරුණාංශේ නැතුව ඒ පරිප්පුයි බතුයි වළඳෙන්නේ නැහැ. බලන්න ඉතවත්කමට මොනතරම් මසුරුද, යාළුකමට මොනතරම් මසුරුද, සෙනෙහබරට මොනතරම් මසුරුද අපේ ඒවා නඩත්තු කරන දුර්වලකම තාම අපි නිවැරදි කරගෙන නැහනේ. සමහර ස්වාමීන් වහන්සේලා පරිසරයට මසුරුයි. මේ පරිසරයේ හොඳට ගස් කොළන් තියෙනවා. කීයට ගාලේ ලෙව්වත් මම යන්නේ. එයා ඉන්නේ මාර්ගේ වඩන්න නෙමෙයි, අර පරිසරයට මසුරුකම නිසා. අපි තාන ඉන්නවා බැංකුවේ සල්ලි තියෙනවා නම්, අපේ නම ඉඩකඩම් තියෙනවා නම්, යාන වාහන තියෙනවා නම් අපි මසුරුකම ලෝභය නඩත්තු කරනවා කියලා නෑ. ඒක පටවි මට්ටමේ ලෝභයක් අපි අඳුනගෙන තියෙන්නේ. සෙනෙහසේ ලෝභය අපි අඳුරගෙන නැහැ. හිතවත්කමේ ලෝභය අඳුරගෙන නැහැ. මිතුරුකම තුල නඩත්තු වෙන ලෝභය අපි අඳුරගෙන නැහැ. දයාව, කරුණාව, අනුකම්පාව, ලෙංගතුකම කියන තුල සංගවිච්ච ලෝභය තාම අපි තේරුම් අරගෙන නැහැ. මේ ස්පර්ශය තුල ලෝභය පවතිනවා. අපි ලෝභයි මේකින දායකයන්ට. ඒ නිසා නේද අපි නඩු කියන්නේ, මගේ දායකයා අයිමේ වුණා, අරුණාන්තේ බණ කියලා මගේ දායකයා පාදගත්තා, දැන් ඒ දායකයා අපි ළඟට එන්නේ නැහැ, දාහනෙ දෙන්නේ නැහැ, මගේ බත් පාර්සලේ මට හම් වුණා. දායකයන්ට අපි ලෝභයි, දායකයන්ගේ වත්කම් වලට ලෝභයි, අනුන්ගේ දේපල වලටත් අපි ලෝභයක් නඩත්තු කරනවා. කවදද අපි අනාගාමි වෙන්නේ? මේ தත්ත්වය තුල අපි කවදද රාත් වෙලා පිරිනිවන් පාන්නේ? අපේ දුර්වලකම් එකක්වත් අපට තේරිලා නැහනේ. ලෝභ දේශ මොහ නිරෝධ කරන්න ඕනේ පිරිනිවන් පාන්න. මේ එකක්වත් අඳුනගෙන නැත්තම් පිරිනිවන් පානක වීලුවක් නේ. කවදද අපි මේ නිරෝධ කරගෙන පිරිනිවෙන්නේ? අපට පිරිනිවෙන්න පුළුවන් කවදරේ? හැබැයි ඉස්සෙල්ලා මේ කතන්දරේ මොකද්ද කියලා දැනගන්න එපාය. කුටියට අපි ලෝභයි, කුටියේ තියෙන විවේකයට ලෝභයි, කුටිය තුල තියෙන පරිසරයට උදකලාවට අපි ලෝභයි. අපි දන්නේම නැතුව මේ මසුරුකමක් නඩත්තු කරනවා. ඒ මසුරුකම අපේ චරිතය තුල පෝෂණය වෙනවා. අපිට ඒවා තේරිලා නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා ප්‍රශංසාවට හරි මසුරුයි. උන්වහන්සේගේ අසමක් ගන්න ඕනේ නම්, උන්වහන්සේගේ ලියුමක් ගන්න ඕන නම්, අනේ පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ දැක්ක වෙලේ ඉඳලා මගේ සතුට දරා ගන්න බෑ, ඔබ වහන්සේට වැඳ ගන්න අවසරයි කියලා කිව්වා. උන්වහන්සේ බඩෙන් කියන බට්ටික උනත් උන්වහන්සේ පූජා කරනවා. දානශාලාවේ බට්ටික කෙසේ වෙතත් ඔබ වහන්සේ ගැන ගොඩාක් දේවල් අපි ආරංචිලා තිනවා. ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්ලු. ඔබ වහන්සේ ගොඩාක් ගුණයක්පත්ලු. ඔබ වහන්සේ දැකීම ගොඩාක් වාසනාවන්තයි ස්වාමීන් වහන්සේ. මෙතන රස්සම් කරන්න ආවේ කියලා කිව්වාම උන්වහන්සේ ඉදමට රස්සම් කරනවා. උන්වහන්සේ මෙලෝසියක් නෑ. ඇයි? ගුණ වචන වලට උන්වහන්සේ මසුරුයි, ප්‍රශංසාවට මසුරුයි, කීර්තියට මසුරුයි, ගෞරවයට මසුරුයි. බලන්න අපි ලෝභය නඩත්තු කරන ක්‍රමවේදය. මේ වගේ ලෝභය සිවුම් ලෙස ධර්මානුකූලව අපි තුළ පවතිනවා කියලා අපි දැනගෙන හිටියේ නෑ. ඒ නිසා තමයි තාම පුතුජන සමහර ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධියට මසුරුයි. මොන මාධ්‍ය හරි කමන්නේ, මොන ප්‍රශ්න හරි කමන්නේ, තමන්ට බැනලා තමන්ම හරි කමන්නේ, ඒක ප්‍රසිද්ධ කරලා උන්වහන්සේට ඕනේ මුළු ලංකාවම, මුළු ලෝකෙම තමන් ගැන දැනගන්න ඕනේ. ප්‍රසිද්ධියට හරි මසුරුයි උන්වහන්සේ. අතේ සල්ලි වලින් පෝස්ටර් ගන්නවා, අතේ සල්ලි වලින් සීඩි ගන්නවා, අතේ සල්ලි වලින් මේ හැමදේම වියදම් කරලා උන්වහන්සේ ප්‍රසිද්ධ කරනවා. විශාල කටවුට් එකක් දාලා තිනවා. බස් යනකොට බස් වලට වඩා ලොකුයි කටවුට් එක. කවුද දන්නේ මේ දායකයා කියලා? ඔයාලා බලනකොට ආන්දරෝ හතේ වීදමින් ගාලා තින්නේ බැනර් එක. ප්‍රසිද්ධියට ඒ තරම් මසුරුයි. බලන්න අපේ ජීවිතවල පවතින මේ දුර්වලකම් එකක්වත් අපි හදලා නැහැ නේද? එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා, සිවුරු හතක් තියෙන උන්වහන්සේට. කියන්න ලැජ්ජයි, මට දුකයි, මගේ ගෝලයේ තමයි ඒ උත්තමයා. මොකද්ද කියලා ඇහුවාම ස්වාමීන් වහන්සේ, මේක ගියසරේ වස්සලට අම්බ වුණේ. කමන්නේ මේක මොකක්ද දන්නේ? මේක අපේ දරුවෝ ඇවිල්ලා පූජා කළා ස්වාමීන් වහන්සේ. හරි, මේක මොකද්ද? මගේ උපාධ්‍යාය මට පූජා කළා ස්වාමීන් වහන්සේ. හොඳයි, මේක ඔබ වහන්සේ මට මානකම දෙනකොට දීපු සිවුර ස්වාමීන් වහන්සේ. හරි සන්තෝසයි මේ වැඩේ. උන්වහන්සේ සිවුරු වලට මසුරුයි, කඩ සිවුරු වලට මසුරුයි, එක එක්කෙනාගේ වටිනාකම් වලට අනුව ඒ ලැබිච්ච සිවුරු වලට උන්වහන්සේ මසුරුයි. මේක ආවල් මානායකාන්දර දුන්නේ උන්වහන්සේගේ මතකයට මේ තියාගෙන ඉන්නේ. අද 25000ක් විතර ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න සාසනේ. දැන් 20000ක් විතර සිවුරු දුන්නාම උන්වහන්සේලා ලොරි 20ක් ඕනේ නේ මේව පටවගෙන යන්න. ඇයි අරුණ වහන්සේගේ මතකෙඩි කියලා ලේබල් එකක් මේකේ තියෙනවා. මේ ස්වාමීන් වහන්සේගේ මතකෙඩි කියලා මේකේ ලේබල් එකක් තියෙනවා. අපවත්ී වදාළ මානායක රේරුකාණේ ආන්දරෝ ජීවමාන සිටනකොට මට දීප සිවුර කියලා උන්වහන්සේගේ මතකෙද සිවුරු කට්ටලයක් තියෙනවා. දැන් බලන්න අපි සිවුරු වලට මොනතරම් මසුරුද කියලා. තමාර ස්වාමීන් වහන්සේලා මේ ඉස්සරේ කකුල තියෙන සරප්පු ගලවනවා. ඇයි ස්වාමිනේ? අනේ ස්වාමීන් වහන්සේ අර සරප්පු දෙක හොඳයි. සරප්පු වලට මසුරුයි. දකින දකින හැම සරප්පුවක්ම ඕනේ. සමහර කාන්තාවන්ගේ කාමරේ දොරකොට්ට කියලා බැලුවාම සරප්පු කොටන් 25ක් තියෙනවා. මොකද පුතා මේ රෝස පාට, තැඹිලි පාට, නිල් පාට, කළු පාට, සුදු පාට කියලා හැම පාටම තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඉස්කෝලේ යනකොට, වැඩට යනකොට හැම සාරියටම ගැලපෙන සරප්පුවක් තියෙන්න එපා. පුදුම වැඩේ. සාරියට ගැලපෙන හමකුත් තියාගන්න එපා. ඒකත් මාරු කරන්න එපා. සාරියට ගැලපෙන දත් මාරු කරන්න එපා. සාරියට ගැලපෙන කන් ඇස් ඔක්කොම මාරු කරන්න එපා. ඒක ගැලපෙන විදිහ කොණ්ඩෙත් පාට කරන්න එපා. කොළ පාට, තැඹිලි පාටට. බලන්න අපි මොනතරම් මේ මසුරුකම නඩත්තු කරනවද කියලා දන්නේම නැතුව. එදා ගිහි කට්ටියට තියෙන ප්‍රශ්නය, ඒ කට්ටියගේ හැඳුමට ගැලපෙන සරප්පු ඕනේ, සරප්පුට ගැලපෙන කුඩේ ඕනේ, ඒකට ගැලපෙන කොණ්ඩබෝලේ ඕනේ. එහෙම තමයි ඔයගොල්ලෝ පාරට බයින්නේ. අද ස්වාමීන් වහන්සේලාට තේ මසුරුකම තියෙනවා. සිවුරට ගැලපෙන අඳනිය ඕනේ, අඳනිට ගැලපෙන කුඩේ ඕනේ, ඒකට ගැලපෙන සරප්පු ඕනේ, ඒකට ගැලපෙන මල්ල ඕනේ. දැන් උන්වහන්සේලාටත් අර ඉස්කෝලේ යන ටීචර්ටත් අතර වෙනසක් නැහනේ. රසාව කරන ගීයගේ මානසිකත්වයක්ම නැහැ. මේ බුදුන් සරණ යන හැලින් ගැටින් වල නිදර්ශන තාපසයට තියෙන දෙකම එකයිනේ. තාපසයා තර වගේම මසුරුකමක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? සමහර ස්වාමීන් වහන්සේලාට පාත්‍ර තුනක් තියෙනවා. මොකද්ද කියලා අහුවම මේක සුදියකට ස්වාමීන් වහන්සේ. මේක මොකක්ද අනේ? මේක පැවිදිනකට දුන්න පාත්‍රේ. මේකයි ගත්තේ. අනේ ස්වාමීන් වහන්සේ මේ තවිකේ හරි ලස්සනයි. තවිකේ ලස්සනයි. හැබැයි තවිකේ මේ දෙකටම දාන්න බෑ. ඒකට පුළුවන් මේ පාත්‍රේ විතරයි දාන්න. ඒ නිසා තවිකේ ඕනේ. ඒක පාවිච්චි කරන්න මේ පාත්‍රේ ඕනේ. දැන් පාත්‍ර තුනක් තියෙනවා. ඔව් පාත්‍ර 10ක් උනා තියාගන්න පුළුවන්. ඒකට වෙනම විනය කර්මයක් තියෙනවා. ඒක දේශනා කළ අවසරයක් අරගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඇයි 500ක් විතර පාවිච්චි කරන්න පුළුවන්නේ? භික්ෂුන් වහන්සේ නමකගේ ශ්‍රමණයේගේ ජීවිතයේ පිරිනිවන් පානකම්ම එයාට අවශ්‍ය එක පාත්‍රය නම් ඇයි මේ යථාර්ථය තේරුම් ගන්න නැත්තේ? පාත්‍රය තුලත් අපි මසුරුකමක් නේද නඩත්තු කරන්නේ? උදකලාව තුල මසුරුකම නඩත්තු කරනවා, විවේකයේ තුල මසුරුකම නඩත්තු කරනවා, රස්සිතේට මසුරුකම නඩත්තු කරනවා, පරිසරයට නඩත්තුකම මසුරුකමක් නඩත්තු කරනවා, ප්‍රසිද්ධිය, කීර්තිය, ගෞරවය තුලින් මසුරුකමක් නඩත්තු කරනවා, දායකයන්ගේ ඇසුර තුලින් වත්කම් තුලින් මසුරුකමක් නඩත්තු කරනවා, ගුණධර්ම වලට මසුරුකමක් නඩත්තු කරනවා, සීලයට මසුරුකමක් නඩත්තු කරනවා. මේ විදිහට බලනකොට අපේ චරිතය 99.9%ක්ම තිබිලා තින්නේ මසුරුකම විතරමනේ. මානකම ගෑවිලාවත් නැහනේ. මසුරුකමේ මානකමක් නේ අපි නඩත්තු කරලා තියෙන්නේ. දානයට මසුරු ස්වාමීන් වහන්සේලා මොනතරම් ඉන්නවද? ඒ උන්වහන්සේලාට දාන ඒ විදිහට ලැබුණොත් විතරදළු වළඳන්නේ. බඩගින්න නිවන දාන වලට කැමති නැහැ. දිවපින වෙන්න ඕනේ. ඒ විදියට ඒවා ලැබෙන්න ඕනේ. ලොරි පිටින් ගෙනල්ලා පූජා කරන තැනකට යන්න ඕනේ. ව්‍යංජන 25ක් විතර වළඳන්න ඕනේ. ලුණු ඇඹුල් ඇතුව ඒ කෑමේ හොඳට ප්‍රියට වළඳන්න ඕනේ. දැන් යාට තියෙන ප්‍රශ්නය දානෙට මසුරුයි. මේ මැරෙන කුණු කයට, ලෙඩ වෙන කයට, වයසට යන කයට, නව දොරටුවෙන් හෝජාව ගලන කයට මොන ලුණු ඇඹුල් වල රසයක්ද? රාත් වෙනකන් ජීවත් වෙන්න දාන තිබුණාම මදිද? කුසගින්න නිවෙන්න මොනවරි මැටි ටිකක් හම්බුනාම මදිද? ලුණු ඇඹුල් වලට තියෙන මසුරුකම, එහෙම මසුරුකමෙන් ඇවිල්ලා ලුණු ඇඹුල් ගත්ත තාපසයාගේ කතාව අපි අහලා තියෙනවා. ඒ මාබසතනන් වහන්සේට ලුණු ඇඹුල් වලට තියෙන මසුරුකම නිසා කොළ කන්න බෑ, ගෙඩි කන්න බෑ ලුණු ඇඹුල් ඕනේ කියලා රජමාලිගාවට වැඩලා අන්තිමට මානකමත් නැති වෙලා පරාජිකා වෙලා කාන්තාවකුත් බැඳගෙන ඒ රජදේවියත් එක්ක ගිහිල්ලා කලකිරිලා නැවත ඒ වැරද්ද අදාගත්ත බෝසත් කතාව අපි අහලා නැද්ද? බලන්න ලුණු හැඹුල් වලට තියෙන මසුරුකම අපේ මාන උපසම්පදාව පවා නැති කළා. අද අපි ලුණු හැඹුල් වෙනුවෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ කෙලස් වෙනුවෙන් ජීවත් වෙනවා කියන එක. ලුණු හැඹුල් වැඩියෙන් ගන්න කෙලස් වැඩි වෙනවා, රාගය වැඩි වෙනවා, ద్వේෂය වැඩි වෙනවා. අපි තාම දාණයට මසුරුයි, ආහාරයට මසුරුයි. අපේ ජීවිතය තුළ මේ කියන මසුරුකම නිසා පවතින ලෝභය අලෝභය කරගන්නේ නැත්නම් මේ භවයේ අපිට අනාගාමිතිය සෝතාපන්නවත් වෙන්න බෑ, සතර පායෙන් නිදහස් වෙන්න අපිට කීයටවත් බෑ. කොහොමද මේ කියන දුර්වලකම අපි නිවැරදි කරගන්නේ? පමණ දැනගෙන ජීවත් වෙන එක තමයි මේ කියන මසුරුකමට තියෙන එකම උත්තරය. ලද දෙයින් සංසිඳෙන්න ඕනේ, තියෙන දෙයින් සෑයමටපත් වෙන්න ඕනේ. ඒක තමයි මේ මසුරුකම නිරෝධය කරන්න තියෙන එකම කමඨාන. අපි අපේ ජීවිතයේ නොවඩපු කමඨාන දැන් ඉඳලා අපි වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. අපේ ජීවිතයේ පුරාවටම සතර ඉරියව්වෙම මේ මසුරුකම පවතිනවා. ඒ මසුරුකම අපි තුල අපි දැනවෝ නොදැනවෝ අපි එක නඩත්තු කරනවා. දැන් මේ දුර්වලකම නිවැරදි කරගන්නට ඕනේ. අපි ඥාතින්ට මසුරු නැද්ද? පිටගියන්ට අපි කිසිම මසුරුකමක් නැහැ. දැක්කම කතාබහ කළා ගියා. ඥාතියකාවම වෙවුලනවා. ඒ කියන්නේ ඥාතින්ට අපි මසුරුයි, කෑදරයි, ඒ සෙනෙහසට මසුරුයි, ඒ හිතවත්කමට මසුරුයි, ඒ සාංකාවට අපි මසුරුයි, ඒ ලෙංගතුකමට අපි මසුරුයි. අපි තාම සසරෙන් එතර වෙලා නැහැ. ඒ මසුරුකම කියනවා අපි තාම පුතජන බව. සියලු බැඳීම් වලින් කඩන කෙනා තාපසයා, සියලු බැඳීම් නඩත්තු කරන්නා පුතජනයා, සියලු බැඳීම් කඩන්නා තාපසයා නම් එක බැඳීමක්වත් කඩලා නැත්නම් මම තාපසයෙක් වෙන්නේ කොහමද? මම තාපසයේ ශ්‍රමණේ කියනවා නම් මම ඒ කියන්නේ මුසාවක්. අපේ ජීවිතයේ මේ වගේ සංගවිලා අනන්ත ප්‍රමාණ මසුරුකම් පවතිනවා. අපි මේ මසුරුකම් වල තමයි මේ ජීවත් වෙන්නේ, නඩත්තු කරන්නේ. අපි ඒවා නිරෝධ කරන්නට ඕනේ. ඒවා අලෝභය බවට පත් කරන්න ඕනේ. අලෝභය ගුණයක් ලෙස වඩන්න ඕනේ. මේ සම්බුද්ධ ශාසනයේ රාතන් වහන්සේලාගෙන් අඩුවක් නැහැ, අනාගාමී උත්තමයන්ගෙන් අඩුවක් නැහැ කියන එක අපි මේක වඩලා ඔප්පු කරන්න එපාය. අපි ලබාපු මිනිසත් භවය අර්ථවත් කරන්න එපාය. මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒ ටික කරන්න නම් මේ මසුරුකම් පවතින ක්‍රමවේදය අපි තේරුම් ගන්න ඕනේ. මම ජාතරූප රකින්නවා, සල්ලි නෑ මට, මට ඉඩම් නෑ මට, යහන වාන නෑ මට, ඒ නිසා මසුරුකම නෑ මට බොරුවක් කියන්නේ. ලෝභය නැහැ කියලා කියන්නේ කොහමද? මේවා එකක්වත් මට නැහැ කියන මාන්නයට මම ලෝභයි. ඒ නිසා නේද මේ මාන්නය මම නඩත්තු කරන්නේ? කවුරු මොනවා කිව්වත් මම ඒක පිළිගන්නේ නැහැ. මට හිතෙන දේ මම කරන්නේ. ගුරුවරයාට කීකරු නැහැ, උපාධ්‍යායට කීකරු නැහැ, විනයට කීකරු නැහැ, සීලයට කීකරු නැහැ. එහෙනම් අසත්පුරුෂකම මෙච්චර නඩත්තු කරන්නේ, දුසීලය මෙච්චර ආරස්සා කරන්නේ. දුසීලකමට යා මසුරුයි, අසත්පුරුෂකමට මසුරුයි, හිතුවක්කාරකමට මසුරුයි, උඩඟුකමට මසුරුයි. බලන්න අපි තුල පවතින මේ මසුරුකම් අපි නොදන්න ස්වરૂපයෙන් පවතිනවා. පටවියේ තියෙන මසුරුකම් විතරයි අපි අඳුරන්නේ. ස්පර්ශය නිසා අටගන්න මසුරුකම්, සෙනෙහස ආදරය නිසා අටගන්න මසුරුකම්, මිතුරුකම නිසා, ලෙංගතුකම නිසා, හිතවත්කම නිසා, මේ සහෝදර සංගය නිසා අටගන්න මසුරුකම් අපි දන්නේ නැහැ. ධර්මානුකූලව දකින දේ නිසා, ධර්මයේ ඇසීම නිසා, ධර්මයේ ඇසිරීම නිසා, පවතින සීලය නිසා, හැමදේම ධර්මානුකූලව කමඨාන් තුළින් දකින නිසා ඇතිවෙන මසුරුකම් එකක්වත් අපි තාම දන්නේ නැහැ. ධම්මානුපස්සනාවේ මසුරුකම ගැන තාම අපි හිතලවත් නැහැ. සිතිවිලි වල මොනතරම් මසුරුකමක් තියෙනවද අපේ අත්දැකීම් වලින් අපි ඒක දන්නවා. අද මේ කමටාන වැඩුවා හරියට වඩා ගන්න බැරි වුණා. හෙට දවසේ කොහොම හරි වඩනවා කිව්වාම එකපාරට අර ගහෙන් වටනවා වගේ හැරුණා. එතකොට තමයි දැනගත්තේ උතුම් කායම් පරියංකම් වලින් දවස් 3ක් මේ වාඩි වෙලා හිටියට මම මේ නිදි ගොරෝ ගොරෝ නිදා ගන්න මනුස්සයටයි මටයි අතර කිසිම වෙනසක් නැහැ. මට මංගෙනම ලැජ්ජයි. ඇස්සරියේ නෑ මම. හැරිලා මං ඇස්සරින් නැතුව හිටියේ මට ලැජ්ජයි. මගේ කය බලන්න මට ලැජ්ජයි. දවස් 3ක් තිස්සේ මං මෙච්චර තදින් නිදාගත්තද? මොකද්ද මගේ නිින්ද? ඊයේත් වඩන්න බැරි වුණා, පෙරේදාත් වඩන්න බැරි වුණා, අදත් වඩන්න බැරි වුණා. එට මම වඩනවා. ඒ කියන්නේ එට වඩන ඒ ධානයට මම මසුරුකමක් නේද මේ නඩත්තු කරන්නේ? පෙරේදා වඩන්න බැරි වුණයි කියලා කියන්නේ ඒක මට ලැබුණ නැහැ කියන ඒ ලෝභයේ කම්පාව නේද? ඊයේත් වඩන්න බැරි වුණා ඒ ධානයට තියෙන මසුරුකම ඒක මට ලැබුණ නැහැ කියන කම්පාව නේද කිව්වේ? එතරම් කොමරි මම එක වඩා ගන්නවා. එහෙනම් මේ මසුරුකම තාම පවතිනවා. එහෙනම් මම මේ ලෝභය තුලනේ දවස් 3ක් ඉඳලා තියෙන්නේ. ලෝභයනේ මම නඩත්තු කරලා තියෙන්නේ. ලෝභය තුලනේ මං ජීවත් වෙලා තියෙන්නේ. මම කෝ මගේ සීය? මගේ මාර්ගය කෝ? මගේ පිරිණිවීම කෝ? මගේ නිකලස් ටික කෝ? මගේ කෙලස් ටික නෙමෙයි තිබිලා තියෙන්නේ. හැමදේම නිදාසෙන්න ඕන තාපසයා මේ දේවල් නඩත්තු කරලා මේ දේවල් අල්ලාගෙන ඒක දැනිච්ච මොහොතෙම හැරුණා. ඒ මොහොතෙම අවදි වුණා, පිබිදුණා සිත. සිත දැනගත්තා මේ ධාන වලට ලෝභයි, ගුණ වලට ලෝභයි. ඒවා ලැබුණාම සංසිඳනවා, ඒවා පරිස්සම් කරනවා, නඩත්තු කරනවා, අත්තරින් නැතුව ඒක පෝෂණය කරනවා. ලැබුණ නැති වුණාම ලැබෙනකන් එයා ඒක දුක් විඳ විඳ ඒක ලබා ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මසුරුකමක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? චිත්තානුපස්සනාව තුල නඩත්තු වෙන මසුරුකම මේක වැටුණාමලු. රාත් මාර්ගයේ ඉන්න කෙනා රාත් ඵලයටපත් වෙන්නේ. රාත් මාර්ගය තුල ඉන්න කෙනාටත් මේ වගේ මසුරුකම් තියෙනවා. වාඩි වෙලා නිදාගෙන ඉන්නකොට ගමට ගිහිල්ලා නාදාය හම්බෙලා කතා කරනවා වාගේ සිතිවිල්ලක් එනවා. ගමට මසුරුයි. ඇයි මේ ලෝකේ මොනතරම් ගම්මාන තියෙනවද, රට රාජ්‍යවල තියෙනවද? එකක්වත් මතක් වෙන්නේ නැහනේ. ඇයි අපට අපේ ගම මතක් වෙන්නේ? ඒ ගමට අපි ලෙන්ගතුයි. ගමට මසුරුයි. අපි ලෝභයි. ගම අත්තරින්ද බෑ, මතකේ අත්තරින්ද බෑ. මෙච්චර කෝටි 800ක් විතර මිනිස්සු ඉන්න මේ පෘථිවි තරලය තුල කවුරුත් මතක් වෙන්නේ නැහැ. ඇයි අපේ ඥාදායෝ, ඥාතියෝ, මිත්‍රයෝ, දරුවෝ, බිරිය, දෙමෝපියෝ මතක් වෙන්නේ? ඒ අයට අපි මසුරුයි. අපි ලෝභයි. ඒ සෙනෙහසට ලෝභයි. ඒ හිතවත්කමට, ඥාතිත්වයට අපි ලෝභයි. ඒක අත්හරින්න කැමති නෑ. ලෝභයේ නිරෝධ වෙන්නේ නැතුව, අලෝභයටපත් වෙන්නේ නැතුව කොහමද රහස් වෙන්නේ? පුදුම වැඩක් නේ. මේ තාපසය කිසිම කෙනෙන් ලෝභය නිරෝධ කරන්නේ හැබැයි රහස් වෙන්නේ කොහමද කියලා අහනවා. ඒ ක්‍රමය බුදුවරු දන්නෙත් නෑනේ. රාත් වෙන එක කෙසේ වෙතත් කෙලස් නිරෝධ කරන්න කැමති වෙන්න එපාය. අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරගන්න ඒ කමටන් වඩන්න එපාය. කිසිම අඩුවක් වඩන්න, කිසිම දුර්වලකමක් නිවැරදි කරන්න. ඒ හැම එකක්ම හාක දානවා. හැබැයි රාත් වෙන්නේ කොහමද කියන එක විතරක් ගවේෂණය කරනවා. රාත් වෙන්න කැමති වෙනවා. කිසිම කෙලෙසයක් නිරෝධ කරන්න කැමති වෙන්නේ නැහැ. මේක තමයි වර්තමානයේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නය, දුර්වලකමන්. මසුරුකම අපේ ජීවිතයේ වෙලාගෙන සිනව අර පිඹුරා තමන්ගේ ගොදුර වෙලාගෙන ඉන්නා වාගේ මසුරුකමේ මාරයා අපේ ආයතනවල පදිංචි වෙලා ඉන්නවා. අපි ඒක තේරුම් ගත්තේ නැහැ. අද අපේ ජීවිතයේ මසුරුකමට උපාදානය වෙලා අපේ සතර ඉරියව්ව තුළම අපි තුළ මසුරුකම තියෙනවා. අපේ මාන්න තුළ මොනතරම් මසුරුකමක් තියෙනවද? අපි කට ඇරලා කතා කරනකොට අපි ගැන කොච්චර වර්ණනා කරනවද? අපි ඉපදිච්ච කාලේ ඉඳලා, ජීවත් වෙන කාලේ ඉඳලා, අපි කරපු රස්සාවේ ඉඳලා, අපිට තිබිච්ච ගෙවල් දොරවල් වත්කම් ඉඳලා අපි ඒ කියනවායි කියලා කියන්නේ මාන්නයට මම මසුරුයි, ආත්ම වර්ණනාවට මම මසුරුයි, මගේ ප්‍රශංසාව කීර්තිය ගෞරවයට මම මසුරුයි. බලන්නේ ආ ලෝභයේ මොනතරම් ලස්සනට වචන වලින් නඩත්තු කරනවද? ඒකට සම්මා වාචාව කියන්නේ කොහමද? ඒක මිත්‍යා වාචාවක්. වචනය තුලින් අපි ලෝභය නඩත්තු කරනවා. අනේ කෝපේ කාගේද දන්නේ? මේ පාත්‍රය කාගේද දන්නේ? අරි ලස්සනයි. වාණයක අර තාඩුව වාගේ හොඳට දිලිසෙනවා. මේ තවික හරි ලස්සනයි. කොහෙන්ද දන්නේ? ගත්තේ මටත් එකක් ගන්න. ඇයි මේ තියෙන තවිකට එන වැඩිලද? ඇයි මේ තවිකට පාත්‍රය එල්ලෙන්නේ නැද්ද? ඒ තවික එල්ලාගෙන ගියාම පින්ඩ පාත්‍රය ලැබෙන්නේ නැද්ද? ඇයි අර වගේම එකක් ඕනේ? ඒ තවිකට මසුරුයි. ස්වාමීන් වහන්සේ මේ කුඩේ කොහෙන්ද ගත්තේ? මේ වටේට කැටේම කොහොමද දන්නේ? කැපුවේ තියя ගියාද දන්නේ? ඇයි මටත් ඒ වගේ එකක් කපා ගන්න කැටේ මං? තමන්ගේ හිතේ ගැටයන් කැපිලා, තමන්ගේ සීලේ ගැටයන් කැපිලා, තමන්ගේ සම්පූර්ණ මානකමට ගැටයන් කැපිලා, ඒක තමන් දන්නේ. තවත් කුඩේට ගැටයක් කපන්න හදනවා. තියෙන කුඩේට තමන්ට දෙමෙන්නතෝ යන්න පුළුවන් නම්, මොනවරි තල්ලත්තා පොල්ලත්තා තියාගෙන ඉස්කබල රක ගන්න පුළුවන් නම්, තවත් මොකටද ගැටයන් කපපුවා? ඒ කියන්නේ අපි දකින දකින දේවල් අමේකටම කැමති වෙනවා කියලා කියන්නේ මේ නාම රූපවල අපේ මසුරුකම අපි නඩත්තු කරනවා. ඇයි තපස්වර මේවා තේරුම් ගන්න නැත්තේ? අපි පුතුජන වෙලා ජීවත් වුණා ඇති. දැන් අපි ආර්යවරු වෙන්නට ඕනේ. අපි අදුපාඩු දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ. තවත් අපි කොච්චර කාලයක් පුතුජන වෙලා මේ නාම රූපවලින් ගුටි කන්නද, කෙලස් වලින් ගුටි කන්නද, රාගයෙන් ගුටි කන්නද, ලෝභයෙන් ගුටි කන්නද, ද්වේෂයෙන් ගුටි කන්නද? අපි මේ සංසාරේ අබහැට වගේ පුංචි පුංචි සියුම් තැංගල පව අපි ගුටි කෑවා. මා පොළවේ වැලියට තරමට අපි ඉපදිලා ගුටි කෑවා. ඒ තරම් අපි මේ සංසාරේ දුක් විඳා. දැන්වත් අපි කෙලෙස් වලින් ගුටි නොකන පිණිස අපි මේ කෙලෙස් නිරෝධ කරන්න පාය. ඒකට ලද දෙයින් සංසිඳෙන්න සෑයමටපත් වෙන්න මේ ගුණය මේ කමඨාන අපි වඩන්න පාය. හැමතැනම අපි මසුරුකමක් නඩත්තු කරනවා. හැම ක්‍රියාවක් තුළම මසුරුකමක් අපි නඩත්තු කරනවා. හැමෝම කැමති මූලාසනේ ඉන්න. ගිය ගමම ගිහලා මූලාසනේ ඉන්නවා. වැඩිහිටියෙක් නැවවම දැන් අපි නැකිතලා වෙන තැනක වඩිනකොට දැන් අපිට මොනතරම් ලැජ්ජයිද? ඒ කියන්නේ මූලාසනේට අපි මසුරුයි, ගෞරවයට මසුරුයි, පිළිගැනීමට මසුරුයි, නමස්කාරයට මසුරේ. සමහර කට්ටිය ඉන්න දානේ වළඳලා සේනාසනේ ඉස්සරහින් පුටුව දාලා වාඩි වෙනවා. අයි යන යන හැමෝගෙම වැඳුම් ගන්න ඕනේ, වැඳලා යන්න ඕනේ. වැඳුම තුලින් යම් කිසි තෘප්තියක් ලබනවා. එයා දානේ ගන්නවට වඩා සතුටු වෙන්නේ අර වැඳුම් ලබනකොට. බලන්න නමස්කාරයට මොනතරම් මසුරුද කියලා. ලෝක සත්‍යයන්ගේ නමස්කාර ගන්න එයා රාත් වුණාද? ලෝක සත්‍යයන්ගේ නමස්කාර ලබන්න යා ගුණයක් වැඩුවද? යනේන මිනිසුන්ගේ වැඳුම් ලබන්න මාර්ගඵලයක් ලැබුවද? මොකවත් නැහැ. හොඳට බඩ පිරෙන්න දානේ වළඳලා වාඩි වෙලා වැඳුම් ගන්නවා. ඒ වන්දනාවට යා මසුරුයි, නමස්කාරයට ගෞරවයට මසුරුයි. අද අපේ ජීවිතයත් ඔය තත්ත්වේ නේද තියෙන්නේ? මොනතරම් දුර්වල මානකමක්ද මේක? මොනතරම් පිරියෙච්ච තපස්කමක්ද මේක? ඇයි අපි මේ දුර්වලකම් නිවැරදි කරගන්නේ නැත්තේ? අපේ අඩුපාඩු තාම අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නේ නැත්තේ? දැන් අපි අපේ ජීවිතය හොඳට තේරුම් ගත්තා. තමා කවුද කියන එක දැන් තමාටම වැටහෙනවා. මං තමන් තරම් මසුරුකම තියෙන මිනිසෙක් මේ ලෝකේ නැහැ. මසුරුකමෙන් මත් වෙච්ච තාපසෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් දැන් ඉඳලා මේ මසුරුකම නිරෝධ කරන්න, ලෝභය අලෝභයට පත් කරලා රාත් වෙන අවස කමටාන වඩන්න, ලද දෙයින් සෑයමටපත් වෙන්න, තියෙන දෙයින් සංසිඳෙන්න, පමණ දැනගන්න, අවශ්‍යතාවයට අනුව ලෝකේ ජීවත් වෙන්න, පරිභෝජනය කරන්න දක්ෂ වෙන්න ඕම් කමටාන. මේක සතර ඉරියව්වෙන් පුරුදු කරන්න. මේක වඩන්න පුළුවන් නම්, මේකින කමටාන පුරුදු කරන්න පුළුවන් නම්, ඇසකන දිව නාසය සමසිතේ තියෙන සියලුම මසුරුකම් ටික නිරෝධ කරගන්න අපි දක්ෂ වෙනවා. උදකලාවේ මසුරුකම නිරෝධ වෙනවා, විවේකයේ මසුරුකම නිරෝධ වෙනවා, සහෝදර සංඝයාගේ හිතවත්කමේ මිතුරුකමේ මසුරුකම නිරෝධ වෙනවා, දායකයන් කෙරේ තියෙන මසුරුකමේ ඒ තියෙන කෙලෙසේ නිරෝධ වෙනවා, පරිසරයේ තියෙන මසුරුකම නිරෝධ වෙනවා. සියලු මසුරුකම් නිරෝධ කරපෝ මේ සම්බුද්ධ ශාසනයේ රාතෙක් බවට පත් වෙනවා. එනම් මේ අනුශාසනාව මේ කමඨාන හොඳට සිතේ ධාරණය කරගෙන මේ මොහොතේ ඉඳලා මේ තප්පරේ ඉඳලා සතර ඉරියව්වෙන් පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්න මේ මසුරුකමේ කමඨාන අලෝභයේ ගුණයක් ලෙස වඩන කමඨාන අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.